ආදායන් සංරක්ෂණ පනතේ 7 වෙනි වගන්තියේ B කොටසේ පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුව සම්මත කරේ නැත්නම් එම මුදල් භාණ්ඩාගාරයේ විසින් ආපසු ඒ බදු ගෙව්ව අයට නැවත ගෙවන්න අවශ්‍යයි. එතකොට මුදල් ලැබෙත්තුමාට මේ බදු ආපසු ගෙවන්න වෙනවා අධිකරණයට ගියොත්. මෙයා සම්බන්ධ විශාල අවුල් ජාලාවක් මේ හැම නිවේදනයකම තිබෙනවා. සමහර පනත් මෙතුමා ඉදිරිපත් කළත් නැහැ මේක. ඊට ඉස්සෙල්ලා ගැසට් නිවේදනයේ තියෙනවා. ඊට පස්සේ ගැසට් නිවේදනයේ නැහැ. ඉතින් මේ නිසා පාර්ලිමේන්තුව විශාල හැල්ලුවකට ලක්කිරීමක් සහ අධිකරණයකට ගියොත් අපි සියලු දෙනා කිසිදු වගකීමකින් තොරව කටයුතු කරපු පිරිසක් ලෙස ඉතිහාසයට එකතු වෙනවා.